නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනේක යාති සංසාරං සංධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගමේ සන්තෝ දුක්ඛායාති පුනප්පුනං ගහකාරක දිස්ත්‍රෝසී පුනගේ හන්නකාහසී සම්බාතේ භාසුකා භංගා ගහකුතං විසංතිකං විසංකාරගතං චිත්තං සංහානං කයෙ මජ්ජගාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේගේ ප්‍රථම බුද්ධ වචනයයි මේ ප්‍රකාශ වුණේ. ලොව පහළවී වදාරන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එකලෙස දේශනා කරන ගාථාවක් මේ උදාන වාක්‍යවත් මේ ප්‍රීති වාක්‍ය ගාථාව. මෙය ලෝතර බුදු වූ දවසේ අලියම් කාලේ වජිරාසනාරූඪව සම්මාසනය කළ ගාථාවක් හැටියට හඳුන්වනවා. මේ ගාථාවේ තේරුම මෙහෙමයි. අනේක ජාති සංසාරං සංධාවිස්සං අනිද්දසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ජාති දුක්ඛා යසි ගහකාරකං ගමේ සන්තෝ අනිද්දසං අනේක ජාති සංසාරං සංදාවිස්සං කියලා කඩ සම්බන්ධයි. පුනප්පුනං ජාති දුක්ඛා යති නැත නැත ඉපදීම දුක්ඛක් යයි දන. ගහකාරකං ගමේ සන්තෝ ඉපදීම වශයෙන් මේ ස්කන්ධ ගුරුවේ කරන්න සොයමි. අනිද්දසං දකින්ත නොහැකිව නොලැබීව නොලැබෙනි. අනේක ජාති සංසාරං සංධාවිස්සං ප්‍රමාණ කළ නොහැකි තරම් ජාති සංසාරයේහි කොබිනොබ උත්පත්ති වශයෙන් ඇවිද්දෙමි. ගහකාරක දිස්සෝසි ජාති වශයෙන් ස්කන්ධ ගෘහය කරන කතු තුනමි. ඔබ තුනෙහි උනේ ජීහන් නකහසි මින් මතු දේවල් නොසාදන්නේහි. සම්බාතේ පහසුකා භග්ගා ඔබේ ගෘහයේ තරාල සියල්ල සිඳ බිඳ ගමන් ලබද ගහකූතං විසංකිතං ගෘහයේ කැණිමඩල සුන් විසුණු කරන ලදී. විසංඛාරගතං චිත්තං සිත අසංකතේට ගියේය. කණ්ණානං කය මජ්ජගා කෘෂ්ණා ඒ සංඛාත නිර්වාණයත සමිනියේය කිනිකයි තේරේ. නාතනාට ඉපදීම දුකක් බව දැන ඉපදීම කරවන කතෘතුමාශය සොයා නොදැක අනේක ජාති සංසාරයෙහි උත්පත්ති වශයෙන් ඔබිනොබ ඇවිද්දෙමි. ගෘහකාරය ගෘහකාරකය ඔබ මට පෙනුනා. ඔබ මින් මැත්තේ මේ ස්කන්ධ ගෘහය සාදන්නේ නැත. ඔබේ තරාල සිඳගෙන දැම්ම ඔබේ කණිමල සුනිසුනු කළා. මගේ සිත අසංකතයට ගියා. කෘෂ්ණාක්ෂේ සංඛ්‍යාත අමාමහණයට පත් වෙනවා. මේ කාලද මේ ප්‍රකාශනයේ කෙරුමේ මේ කාලුදු 2587 මාස 7 දින 20කට පෙරයි. එනම් වෙසක් පුර පසළොස්වක බොහෝ දවසක අලුයම් කාලේ අරයක බුදු වීමෙන් අවුරුදු 2500කුත් 87කුත් මාස 7කුත් දින 20ක් වෙන අවදට බුද්ධ වර්ෂයේ කාලේ. ඒ අනුව සලක බැලීමේදී මේ ප්‍රීති වාක්‍ය තුنين මුළු බුද්ධ ධර්මයේම සම්පින්දනයේදී ඇති බව දැක ගන්න පුළුවන්. මේ ගාථාවේ සඳහන් වෙන තේරෙන් අතරත තියෙනවා අටිච්ච සමුප්පාදය, චතුරාරි සත්‍යය, ත්‍රිලක්ෂණය, ස්කන්ධ සහ ආයතන 12, ධාතු 18, සූවිසි ප්‍රත්‍යය ඔක්කොම මේ ගාථා තුල අභ්‍යන්තරයේ තියෙනවා. මේවා දෙහෙලා බලනවා නම් මුළු අභිධර්ම පිටකේම මේකේ තියෙනවා. අභිධර්ම පිටකේ ඇතුළෙන් එතන සූත්‍රාන්ත පිටකයක් විනය පිටකයක් එක්කාසු වෙනවා. නිසා තුන් පිටකයම මේක ගාථාව ඇතුළත් වෙන බව ධර්ම දාන උතුමන් තේරුම් ගන්න පුළුවන්. එයින් ඊට කෙටි කර්ම කීපයක් සමනක් දැන් අපි මතු කරගන්නු මේ චිත වේලාවේ. මෙතන සඳහන් වුණා දුක්ඛ ජාති තුනක් ජාති දුක්ඛ නැවත නැවත තුනක් තුනක් නැවත නැවත ජාති ඉපදීම දුක්ඛ දුකකේ. එතකොට ජාති කීයේ කුමක්ද? කටිච්ච සමෝපාදංග 12න් එකක්නේ. කටිච්ච සමෝපාදංග 12න් එකක්. ජාති යම් තැනකන එතන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස සියල්ල තියෙනවා. ඒ සියල්ලට හේතු ජාති. ජාතියට හේතුව කර්ම භවය. කර්ම භවයට හේතුව උපාදානය. උපාදානයට හේතුව සංහාව. සංහාවට හේතුව වේදනාව. වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශයට හේතුව ආයතන 6. ආයතන 6ට හේතුව නාමය රූපය. නාමය රූපයට හේතුව ප්‍රතිසන්දි විපාක විඥානය. විඥානයට හේතුව කූර භවයේ අභිසංස්කාර. අභිසංස්කාරයට හේතුව ආනිසත්ත්‍ය නොදන්නා අවිද්‍යාව. අවිද්‍යාවට හේතුව අප්‍රහේන වශයෙන් සංකාණය තුළ පවත්නා ආශ්‍රය. ආශ්‍රයයන්ගේ හේතුව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමන සුඛාය. දැන් මේක ප්‍රතිලෝම චක්‍රයක් හැටියට පේනවා නේද? ජාතියෙන් පටන් ගෙන අයමත් ජරා මරණ දක්වා මුලට මුලට ඇවිල්ල සම්බන්ධ වෙනවා. ඒතකොට මේ බහ චක්‍රය මේ බහ චක්‍රයේ තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදය කියන්නේ මේ හේතුයෙන් මේ ඵලය ඇති වෙනවා කියන දර්ශනය. හේතුවක් ඇතොත් තමයි ඵලයක් හටගන්නේ. පොල් ගෙඩියක් ඇතොත් තමයි පොල් ගහක් හැදෙන්නේ. පොල් ගහක් ඇතොත් තමයි කඳක් හැදෙන්නේ. කඳක් ඇතොත් තමයි මල් ඵල හටගන්නේ. ඒ මල් ඵල හටගැනීම නිසායි අයමත් පොල් ගස් පරම්පරාවක් ඇති. මේ කිහිපයක ඵල පරම්පරාවක් විනා නැවුම් කාර්යෝගයෙන් ලැබීමක් නොවේ. එතකොට මෙන්න මේ හේතුඵල පරම්පරාව බෝධි මූලයේදී බුදුන් ඉස්සර අභිඥාවෙන් දැකවදාලයි. අභිඥාවෙන් දැකවදාලේ බෝධි මූලයේදී රාත්‍රී ප්‍රථම යාමයේ සමත භාවනා සියල්ල සම්පූර්ණ කළා. අෂ්ඨ සමාපatti ලාභීන හිතිය. අෂ්ඨ සමාපත්තියෙන් කරුණා ඌර්මයේ නිවාස නුස්මුති ඥානයේද පෙරවිසු ස්කන්ධ පරම්පරාව බලන්න පටන් ගත්තා. ඒ කියන්නේ මනෝ ප්‍රනිධානේ වා ප්‍රනිධානේ මහා ප්‍රනිධාන ඔක්කොම බලන්න පටන් ගත්තා. ආස්භාවයෙන් ආස්භාවයට බැලුවා. ඒ බලන්නේ හැම වාරයක පෙනී ගියා එක භවයකින් චුත වේ තවත් භවයක ප්‍රතිසන්දි ගන්න හේතු ධර්ම පහක් උද. අවිද්‍යාව, තණ්හාව, උපාදානය, කර්මය, භවය. මේ කස්සේන එකතු වෙලා තමයි ಗುಣ කස්සන්දිය දෙන්නේ. ඉතින් ප්‍රතිසන්දි භවංග වීතියෝ චුතිතේ රතථා භවන්තරේ ಗುಣ සම්දි භවංග මිච්ඡයන් පරිවර්තති චිත්ත සංකති. ඉතින් ප්‍රතිසන්දියෙන් පස්සේ භවංගේ. භවංග නිසා වීතිසිත්. වීතිසිත් නිසා චුතිය නැවත යන්දාට. ඊළඟමස් භවයක ප්‍රතිසන්දිය. මේ පරම්පරාව මහා බෝසතාණන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා අභිඥාවෙන් දැක්කා. අසරල් භවයේ උපන්න එහි නම මෙහෙමයි ගෝත්‍රයේ මෙනම් වෙනවා උසමිති මෙහෙමයි ආහාර පාන මෙහෙමයි චකදුත් මෙහෙමයි කල කුසල කුසල මෙහෙමයි අසරු කුරාය මෙහෙමයි ඔක්කොම උන්වහන්සේ ඉතිරුවක් නැතුව දැක්කා. ඉතින් ඒ භවයෙන් තව භවයකට යන්නේ මේ හේතුයෙන් කියලා කියලා දැක්කා. මේ පටිච්චසමුප්පාදය අභිඥාවෙන් උන්වහන්සේ ඉස්සරහ තෝරගත්තා. නැවත වඩා තෝරගත්තා දිබ්බ චක්ඛු ඥානෙ. රාත්‍රියේ නැදියන් කාලේ දිවස් නෝන මෙහි යෙදුවා. අතීතයේ දවස් 7යි අනාගතයේ දවස් 8යි අද දවස් 15යි. කුසල කුසල කරන සත්‍යය, මරණ උපදින සත්‍යය, සුගති දුගති යන සත්‍යය, ශෝකන අශෝකන සත්‍යය, දුක් විඳින සතු විඳින සත්‍යය, අතීතනික වස්තුන් සියල්ලම දිවකත් ඥානෙන් දැක්ක. එයින් තුන්වාසේ හේතුඵල සම්භාරය මනවින් තේරුම් ගත්තා. ඊළඟට තමයි විපස්සනාට හැරුණේ මේ පටිච්චසමුප්පාද හේතුඵල න්‍යායයයි. මහසේ මේ ත්‍රිවිධ වාක්‍යයෙන් ප්‍රකාශ කෙරේ මේ හේතුඵල සියල්ල දැක ගැනීමත මම අනන්ත ජාති සංසාරය විද්දා. ඉතින් අනේක ජාති කිව්වහම ප්‍රමාණ කරන්න බැරි තරම් ජාති සංසාරය විද්දා. විෂය සංස්කල්ප ලක්ෂය. විෂය සංස්කල්ප ලක්ෂයක් මේ සඳහා විද්දා. එයින් සලකා සංකල්ප ලක්ෂයක් උන්වහන්සේ අනියත බෝසත් කෙනෙක් හැටියට මේ විදිහට පෙරම් පුරාගෙන දීපංකර පාදමූලයේ පතන් තමයි නියත විවරණ ලබාගෙන පෙරම් පුරාගෙන ආවේ. ඒ හැම ආභාවයක් පාසා සිදු කළා තියෙන්නේ මේ ස්කන්ධ කූඩුව ස්කන්ධ ගෘහය කරන කතුරු තුන ආශ්‍රයය. ඒ ආභාවවලදී උන්වහන්සේ සුත වශයෙන් අවබෝධ කරගෙන තිබෙනවා. ඒ කියන්නේ 512000ක් බුදුසසුන්ෙහිදී බණහලා සුතමේ ඥානය, චින්තාමේ ඥානය, ලෞකික භාවනාමේ ඥානය දිනු කරගෙන තිබුණා. එයින් උන්වහන්සේ ඒ සම්බන්ධ මූලික ආභෝධය ලබා සිටි නමුත් සියල්ලෙන් සියල්ල පරිපූර්ණව දැකගත්තේ ලෝකුදා බුදු වෙන බෝධි මූලයේ. ඒ තමයි ගහකාරක දික්ඛෝසි මෙන්න දුහක ගුණය කරන කතරු තුන අපිරෙන හැටි. එතන කියන්නේ සමුදය සත්‍ය. ඒකල දුක්ඛාජාත තුනක් තුනන් කියන තැන කියෙන්නේ දුක්ඛ සත්‍ය. කුල ජීවන්නකා හති. සම්බාතේ සහසුකා භග්ග. ඒ කියන්නේ සමුදය සත්‍ය. ගහකෝතං හිසංකිතං ඒ කියන්නේ සමුදය සත්‍ය. විසංඛාර දසං චිත්තං අන්න නිරෝධ සත්‍යයේ. තණ්හානං කයමජ්ජග අන්න නිරෝධ සත්‍යයේ. එතන දුක්ඛ සත්‍යය ස්වરૂපයෙන්ම කියුණා. සමුදය සත්‍යය ස්වરૂපයෙන්ම කියුණා. නිරෝධ සත්‍යය ස්වરૂපයෙන්ම කියුණා. තණ්හානං කයමජ්ජගා කියන වචන අනුසාරයෙන් මාර්ග සත්‍යය කියුණා. එතකොට මෙතන ප්‍රධාන වශයෙන් කටිච්ච සමුප්පාදයේ සහ චතුරාරි සත්‍යය ප්‍රකාශ වුණා. දැන් අපි සලකා බලන්නට ඕනේ මෙතන මේ දුක්ඛ සත්‍යය කියන්නේ කුමක්ද කියන්නේ? සමුදය සත්‍යය කියන්නේ කුමක්? නිරෝධ සත්‍යය කියන්නේ කුමක්ද? මාර්ග සත්‍යය කියන්නේ කුමක්? දුක්ඛ සත්‍යය කියන්නේ දුක්ඛං තේජුමකං වත්තං සංහා සමුදයෝ භවි. නිරෝධෝ නාම නිබ්බානං මග්ගෝ ලෝකුත්තරෝ නතෝ. මේ සංග්‍රහගතාරයෙන් කෙටියෙන් දැක්වෙනවා. දුක්ඛං තේජුමකං වත්තං දුක්ඛය කියලා කියන්නේ ත්‍රිභූමික වෘතේ. ත්‍රිභූමික වෘතේ කියන්නේ කාම භවය, රූප භවය, අරූප භවය කියන මේ බහතරේ පවත්නා ස්කන්ධ පරම්පරාවයි ත්‍රිභූමික වෘතේ කියන්නේ. ත්‍රිභූමික කියන්නේ භූමි තුන. වෘතේ කියන්නේ ස්කන්ධ පරම්පරාව. වෘතේ කියන්නේ වැට, රවුම කියන එකනේ. ඒත් රවුම කාගේද? ස්කන්ධ පරම්පරාව. ස්කන්ධ පරම්පරාව තුන් භූමියයි තී දෙකට කියන දුක්ඛන්තය. එතකොට මෙහිදී පංචස්කන්ධයේ දුක. දොළොස් ආයතන දුක. අටලොස් ධාතු දුක්ඛ සත්‍ය. ඔය විදිහට බැලුවාම පරමාර්ථ වශයෙන් දැනෙන්නේ ලෞකික සිස් 81යි, එදියේ දෙන ඡායසික ධර්ම 52යි, රූප 80යි. මෙන්න සංකේතණය කොට ගත්තාම ත්‍රිභූමික වෘතය මේ ධර්ම කොටස තුනයි. චිත්ත, කායික රූප. ඒ ලෝකෝත්තර චිත්තචෛතක නෙමෙයි ලෞකික චිත්තචෛතක රූප. මේකට කියනවා ත්‍රිභූමික වෘතය. එතකොට වෘතිය කියන්නේ අතරක් නෑන පවත්නා පරම්පරාව, ස්කන්ධ පරම්පරාව. මේ ස්කන්ධ පරම්පරාවටම දුකක් කියන්නේ මොකක් නිසාද? මේකේ තියෙන අර්ථ හතරක්. සීලනක්ඛෝ, සංසකච්ඡෝ, සංතාපච්ඡෝ, විපරිණාමච්ඡෝ. මෙන්න මේ අර්ථ හතර ඇති නිසායි ඒකට දුක්ඛං කියලා කියන්නේ. සීලනක්ඛෝ කියන්නේ කුමක්ද? යම් දෙයක් කෙලෙනවා නම් ඒ කෙලෙන බව දුක්ඛ සත්‍යය. සංසකච්ඡෝ යම් දෙයක් හේතුවකින් සකස් වෙනවා නම් හේතුවේ සකස් වෙන දේ දුක්ඛය. සංතාපච්ඡෝ යම කැවෙනවා නම් දැවෙනවා නම් පීඩා වෙනවා නම් ඒ සංතාපාර්ථේ දුක. විපරිණාමච්ඡෝ කියන කයෙන් යමක් වෙනස් වෙනවා නම් ඒ විපරිණාමස් අර්ථය දුක. එතකොට මෙතෙන්දී දුක්ඛ ලක්ෂණ හතරක් කියුණා. සීලන අර්ථය, සංකත අර්ථය, සංකාප අර්ථය, විපරිණාම අර්ථය. මේ අර්ථ හතර පවත්නේ මොකක් නිසාද? අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අනාත්ම නිසා. අනිත්‍ය නිසා මේක දුක්ඛයක්. දුක්ඛ නිසා දුක්ඛයක්. අනාත්ම නිසා දුක්ඛයක්. එතකොට මේක නිර්වචන වශයෙන් ගන්නකොට තවත් තේරුම් ගන්න දේශි. නිර්වචන කියන්නේ දුක්ඛං කියන පදේ අකුරක් භාෂා ලැබෙන තේරුම. දුක්ඛං දුක් කියන්නේ උපසාරක පදයක්. කං කියන්නේ මහා ප්‍රාණ කයන බිඳුව නාම පදයක්. දුකේ උපසාරයෙන් කියෙන්නේ නින්දිත අර්ථයයි. දැන් යම්කිසි ක්‍රියාවක් නින්දිත නම් ඒකට කියන දුෂ්කෘත කාලෙන් දුක්කට කියනවා. හැසිරීම නින්දිත නම් දුෂ්කරිත කියනවා. එවාගේම පුද්ගලයා නින්දිත නම් දුෂ්ටයා කියනවා. පුද්ගලයාගේ ස්වරත්ම නපුරු නම් දුර්ජන කියලා. ඒ වගේ දු කියන උපසර්ගයෙන් කියවෙන්නේ නින්දිතාර්ථයයි. නින්දිත කියන්නේ බොහෝම පහත් කොටසල කියන එක. ඒ වගේම අලක්ඥාට සාස්ත්‍ර වෙන නොගත හැකි පිළිකුල් කටයුතු දුරු කටයුතු දෙය තමයි දු කියන උපසර්ගයෙන් කියන්නේ. කං කියන්නේ අවකාශයට කියන නම. අවකාශයේ කිස්. අවකාශයේ කිස් හිසඟට කං කියනවා. ඒතර දු කං කියන්නේ මෙතන මහ ප්‍රාණ කයන දිත්ත උනාම අල් කයන්න කියන දුක්ඛං කියලා පද සංදි වෙනවා. ඒගොල්ල නිංගිත වූ කිසුදේ. යමක් නිංගිත නම් යමක් කිසිනම් ඒකටයි දුක්ඛං කියලා කියන්නේ. නිංගිත වෙන්නේ මොකක් නිසාද? ජාති ජරා ව්‍යාධි මරණ ආදීන්ට පත්වෙන නිංගිතය. කාම දෝෂ මෝහ ආදී ක්ලේශයන්ගෙන් යුක්ත වීම නිංගිතය. චේතනෝම නකදන්ත ආදී පිළිකුල් කටයුත්තක් නම් ඒක නිංගිතයි. මේ විදිහට යමක් පිළිකුල් කටයුතු නම් ලැජ්ජා විය යුතු නම් පහත් නම් එවැගේම හීන නම් ලාමක නම් නොගත යුතු දෙයක් නම් දුරුකට දෙයක් නම් ඒ සියල්ලට කියන නිංගිතය කියලා. කිච්චියන්නේ කිච්චියන්නේ දැන් මේ කියන පංචස්කන්ධය නිත්‍ය සාරින් කිච්චිත සුඛ සාරයෙන් කිස් නිසා ආත්ම සාරයෙන් කිස් නිසා සුභ සාරයෙන් කිස් නිසා මේකට කියන සුච්ච කියලා. දැන් අපි ගනිමු චක්ඛු කියන රූපේ. චක්ඛු කියන්නේ රූපයක්. චක්ඛු කියන එකේ තියෙනවා සසම්භාර චක්ඛු, ප්‍රසාද චක්ඛු කියන දෙක. සසම්භාර චක්ඛු කියන්නේ ඇස් ගෝලය. ප්‍රසාද චක්ඛු කියන්නේ ඇහැට අරමුණු වන ලක්ෂණ රූපයන් දැකීමේ ප්‍රසාද රූපේ. ඒ ප්‍රසාද රූපයේ මුළු ඇස් ගෝලෙම නැහැ. ප්‍රසාද රූපයේ තියෙන කළු ඉන්ද්‍රියාව නැද්දී කුඩුම් පෙදවල හතක පැතිරගත් සලතල් බිඳක් වගේ සිවි පතල හතක පැතිරී පවත්නා රූප විශේෂයක් කියනවා චක්ඛු ප්‍රසාදී කියන. ඒක නෙවෙයි ප්‍රසාද චක්ඛු. එතකොට මේ ප්‍රසාද චක්ඛු වට කරගෙන තමයි මේ චක්ඛු ගෝලයේහි චතුරූප පවතින්නේ. චක්ඛු ගෝලයේ තියෙන රූප සියල්ල 54ක්. දුක මිචිදන් තියෙන 6ක්. කාය දසක, භව දසක, චක්ඛු දසක කියලා දසක මිති 73යි. චිත්ත සමුත්ථාන සුද්ධාසක, උතු සමුත්ථාන සුද්ධාසක, ආහාර සමුත්ථාන සුද්ධාසක කියලා අතේ මිති 3යි. එතකොට රූප කලාප වශයෙන් ජාති 6යි, රූප වර්ග වශයෙන් 54යි. ඒ සියල්ලම එකතු කළ චක්ඛු කියන එතකොට මේ චක්කු කියන එක නින්දිතයි. ඒ වගේම කිස්. චක්කු කියන එක නින්දිත වන්නේ මොක් නිසාද? චක්ෂුව දිරෙනවා, චක්ෂුව ලෙඩ වෙනවා, චක්ෂුව මැරෙනවා, නැත්නම් විනාශ වෙනවා, ගින්නක ආව වෙනවා, සුද හැදෙනවා, කුළුආරං හැදෙනවා, රත හැදෙනවා, දිබිලි හැදෙනවා, නොපෙනී යනවා. ඒ වගේම ඒක නිසා කාගෙත් ඇති වෙනවා, දෝෂෙත් ඇති වෙනවා, මෝහෙත් ඇති වෙනවා, මාන්නෙත් ඇති වෙනවා, දික්ඛියත් ඇති වෙනවා, උපක්ලේශ අප්‍රමාණ ඇති වෙනවා. මේ නිසා කෙලෙසුන් දාපතර වෙන නිසා, කෙලෙසුන් ද අරමුණු වෙන නිසා, මේ ශෝකාබාධයන් ද පාපතර වෙන නිසා, අනිත්‍යත්වයේ ද කස්තර නිසා, සීලාට පත්තර නිසා, Taman කැමතිසේ නොසවස්නා නිසා මේ චක්සුව නිංගිතයි තුච්චයි. මෙන්න චක්සුව දුක්ඛං කියන්නේ ඒකයි. පිදෙනවාකම නෙමෙයි. පිදෙනවා කියන එක දුක් වේදනාව එක එකක්. ඒ හැර යමක් නිංගිත නම් යමක් තුච්ච නම් ඒ සියල්ල දුක්ඛයයි. ඒ දුක් සත්‍යය. එතකොට සත්‍ය වශයෙන් අභිත්‍යයි අනන්‍යයි කකයි. සත්‍ය කියන්නේ ඒකාන්ත සත්‍යය. චක්කු කියන එක දුකක් බව ඒකාන්ත සත්‍යය. කකයි. අභිත්‍යයි. චක්කුව දුක්ඛය කියන එක නිගොරේ. කවදාකවත් බොරුවක් නෙමෙයි. අභිත්‍යයි. අනන්‍යයි. චක්කුව දුක්ඛයක් නිසා සමුදයක් නෙමෙයි. චක්කුව දුක්ඛයක් නිසා නිරෝධයක් නෙමෙයි. චක්කුව දුක්ඛයක් නිසාක් මාර්ගයක් නෙමෙයි. එසා අනුසත්‍යයක් නෙමෙයි. චක්කුව කියන්නේ සත්‍ය වශයෙන් දුක්ඛ සත්‍යයක්. චක්කුව කියන එක සත්‍ය වශයෙන් දුකක් බව නිබුරුයි. චක්කුව කියන එක සත්‍ය වශයෙන් දුකක් හැර අනුසත්‍යයක් නෙවෙයි. කත අවිතත අනඤ්‍යත. කත කියන්නේ සත්‍යයි, අවිතත කියන්නේ නිබුරුයි. සත්‍ය අසත්‍ය නොවේයි. එවාගෙම අනඤ්‍යත කියන්නේ අනුසත්‍යයක් නෙවෙයි. එතකොට දැන් බලන්න චක්කුව කියන එක මේ කියන අර්ථ හතරටම සම්බන්ධයිනේ. සීලන අර්ථය කියනවා. චක්කු නිසා මොන තරම් පෙරෙනවද? රූප කලාප එක අසුරු සෙනඟ ගහන තරම් කෙටි කාලය තුළ කෝටි ලක්ෂ වාරයක් තරම් උපදිනවා, බිඳෙනවා, උපදිනවා, බිඳෙනවා. ඒක පිළීමක්නේ. උත්පාදිත වශයෙන් බිඳෙනවා. ඒ වගේම සංකත මේ චක්කුව නැවත නැවත සකස් වෙනවා. ඒ කියන්නේ චක්කු ප්‍රසාද රූපේ නම් කර්ම සමුත්ථාන වශයෙන් සකස් වෙනවා. ඉතිරි රූප සියල්ල කර්ම සමුත්ථාන, චිත්ත සමුත්ථාන, දුක් සමුත්ථාන, ආහාර සමුත්ථාන වශයෙන් සකස් වෙනවා. ඒ කියන්නේ සතර ධාතුන්ගේ සංයෝගයෙන් සකස් වෙනවා. ඒ වගේම අපේ හැර රෝගයක් වුණාත් නැවත නැවත සකස් කරනවා. ඒ මූණ හොදනවා, ඇහැ කබ කඳුළු පිහ දානවා, ඇහැට දෙහෙතුවක් කරනවා, ඇහැ ආරක්ෂා කරනවා, කන්නදී පළඳිනවා. මේ මොකක්ද? ඇහැ පිළිබඳ සංස්කරණය සකස් කිරීම. අනුසංකත. සංතාප මේ ඇහැ නිසා බොහෝ වේදනාවක් දුක්පත් වෙනවා. ඇහි කඳුළු වෙනවා. ඒ වගේම දැනින් වේදනා. ඒ වගේම කාතා රෝගාබාධ වෙනවා. දුකෙන් අරනකොට කඳුළු වෙනවා. සතුටෙන් පිනවනකොට කඳුළු වෙනවා. ඒ ඔක්කොම ඇහැට තියෙන විප මේ සංතාපයක්. ඒ මන්දිවට ඇහැ නිසා රාගය කියලා සංතාප වෙනවා. දේශය නිසා සංතාප වෙනවා. මෝහය නිසා සංතාප වෙනවා. කෙලෙස් නිසා සංතාප වෙනවා. ඒ විදිහට ජරාව නිසා සංතාප වෙනවා. මරණයට පත්වීමේ සංතාප වෙනවා. සංතාප හැමිටම තියෙනවා. අනික විපරිණාම. විපරිණාම කියන්නේ කොච්චර ඇහැ පරිස්සම් කළත් චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ දැන් චිත්තක්ෂණ 17කට වරක් ගානේ මේ ඇහි තීර රූප බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි යනවා. කුඩා කාලිත ගුණ ඇහැ නෙමෙයි ඊළඟ තියෙන්නේ. එක චිත්තක්ෂණයකින් ඉස්සර තිබෙච්ච ඇහැ නෙමෙයි ඊළඟ චිත්තක්ෂණයේ තියෙන්නේ. බලන්න හැම වෙලාවෙම විපරිණාම. එහෙම කියන ජනාට පස්සුනා මොන්න තේන්නේ කියන මින් අහවල් දෙදේ කියනවා විපරිණාම. මරණයට පස්සුනා මොන දෙයක්වත් තේන්නේ නැත්තරම් ඒක අන්ධ වෙනවා. අන්න විපරිණාම. එතකොට මේ විදිහට ඇහිේ විපරිණාම ස්වභාවය. එතකොට සීලන සංකත සංකාප විපරිණාම. මේ අර්ථ හතරම චක්කෝ කියන චක්කු ගෝලිය තුල තියෙනවා. මේක නිසා ඒක උත්පාද වයස්සේල දුක්ඛ ඉදදී නැසවීම වශයෙන් දුකක් එනවා. අනිච්ඡන්ති අනිච්ඡන්තකතාය ආදි අන්තවතා දුක්ඛ. අනිච්ඡන්තකය කියන්නේ ස්ථිර නැහැ. ළමක් ස්ථිර නැහැ. ආදිවන්තවතාය මුලක් අගස් වෙනවා. මුලක කියන්නේ හට ගැනීම අගස් යර නැතිවීම. එතකොට මේ කියන්නේ ස්ථිර නැති බැවින් හා මුලක් අගක් ඇති බැවින් අග මුලක් ඇති බැවින් යන උපාදාන්තේ වයාන්තේ කියන මුලාග ඇති බැවින් අනිත්‍යයි. රාගයෙන් ඇති කියලා නැත්තේ දුක්ඛං. එතකොට මේ ඇස නැවත නැවත නැවත පෙනෙන නිසා දුක්ඛය. අනත් සාරකත්තේ නනත්තා. එතකොට අර නිත්‍යසාර, සුභසාර, සුඛසාර, ආත්මසාර කියන මේ සාර කිසිවක් නැති නිසා අනත්තයි. අලසවත් වත්නාත්තේ නනත්තා. සුවවසේන සවත්න නිසා අනත්තයි. මේ දෙක බැලුවාම චක්ෂුව කියන එක අනිත්‍ය, දුක්ඛ, අනත්ත දෙයක්. එතමනක් නෙමෙයි. දුබද වූ පිළිකුල් දෙයක් දැන් අසුබයි. එතකොට අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනත්ත වූ අසුබෝ දෙයක් දැනින් චක්ෂුව කියන එක දුක්ඛ සත්‍යයක්. එතකොට මෙන්න මෙහෙම චක්කෝ පමණක් නෙමෙයි රූපකය රූප කලාපයක් රූප කලාපයක් ගානේ නාමකය චිත්තක්ෂණය චිත්තක්ෂණයක් ගානේ මේ ලක්ෂණ හතර තියෙනවා මොනවාද ලක්ෂණ හතර? දීලන සංකත සංතාප විපරිණාම ඒ වගේම අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනත් ලක්ෂණය අසුභ ලක්ෂණය මේ හතර තියෙනවා එතකොට මේ සියල්ල නිසා කියනවා නින්දිත වූ තුච්ච වූ අර්ථයෙන් දුක්ඛයි දුක්ඛ සත්‍යයි. ඒක කත අර්ථයෙන් සත්‍යයි, අනිත්‍යත අර්ථයෙන්ද සත්‍යයි, අනන්‍යත අර්ථයෙන්ද සත්‍යයි. කත කියන්නේ ඒකාන්තී ඒක දුක්ඛ සත්‍යයි. අනිත්‍යත කියන්නේ මේ දුක්ඛ සත්‍ය කිසිසේත්ම අන්නේ දුක්ඛ සත්‍යයක් නොවේ කියන හැටි. ඒකාන්තයෙන් ඒක නිබුරුයි. අනික අනන්‍යත අනිසත්‍යයක් වාටපත් වෙන්නේම නැහැ. එතකොට මෙන්න මේක නිසා බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී මේ සත්‍යයේ සියල්ල විදිහට පිරුමණල දසදහසක් පෑවි වෙලාවක ලැබෙන ආලෝකයට වඩා විශිෂ්ට ප්‍රඥා ආලෝකයෙන් දැන අවබෝධ කළා. ඊළඟට දැන් මෙතන කියවුණා නේද ගහකාරක දික්කෝ සී කියන පදයක්. අන්න සමුදේ සත්‍යය. සමුදේ සත්‍යය. ගහකාරකය කියන්නේ ස්කන්ධ කූඩුව ස්කන්ධ ගුණය කරවන්න. පත්‍ර තුන කලින් හත්මය. එතකොට එයින් හැඳුන්වුවේ සමුදේ සත්‍යයයි. එතකොට ඔහුගේ අවයව තමයි සම්බාපේ සාසුකා. ගහකෝත මේ වචනෙන් කියන්නේ ඔහුගේ අවයව. මේ ගුණය කරන්න ගන්න අවයව උපකරණ. ද්‍රව්‍ය. ඒක තෘෂ්ණාවේ අවයව හැටියට හඳුන්වන. එතකොට තෘෂ්ණාව කියන්නේ මේ සමුදේ කණිකර එකලාව පවාපානව නෙමෙයි. තෘෂ්ණාව කොන කරන පිරිවරක්. ඒ පිළිවෙර තමයි මේ ආසකා කියන වචنين හා ගහකෝටන් කියන වචنين කියන්නේ. අපි සලකා බලමු මේ සමුදය සමුදය කියන්නේ මොකක්ද? මේ ස්කන්ධයේ හැදෙන කතරුතුමා නම් වූ සමුදය කුමක්ද? ඔහුගේ අවයව කුමක්ද? ඒවා බලනකොට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. මෙතන ඔහුගේ අවයව සියල්ල තෝරා ගන්නකොට සම්බාතේ සහසුකා කියලා පදයක් කියුණානේ මෙන්න අවයව. ඔහුගේ අවයව නම් දැන් මෙතන සංහාව ප්‍රධාන හේතු වෙන හැටි සමුදේ සත්‍ය නමින් කියවෙනවා. ඊට සහයෝගය දෙන අවයව කුමක්ද? අවිජ්ජා උපාදාන කර්ම භව. අවිජ්ජා උපාදාන කර්ම භව. මේක තමයි සංහාවට සහයෝගය දෙන ඉතිරි අවයව. එතකොට අවිජ්ජා සංකාර උපාදාන කර්ම භව හතරක්ම ගැනෙනවා. එවගේම අවිද්‍යාවෙන් පටන් ගෙන ගලන ගංගාවක දිය දහරා වාගේ ශේලියට යනවා අවිද්‍යාවද සංස්කාරද විඥානද නාම රූපද සලආයතනද ස්පර්ශයේද වේදනාවද ඊට අගින් උපාදානයේද කර්ම ධර්මයේද ජාතියේද ජාති අනුසංගික වාක්‍යයෙන් ලැබෙන ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමන සුඛායස සියල්ලම මේ අතරක් නෑර ගලාගෙන යන හේතුඵල සම්බන්ධතාවක් හැටියට සංහාවට සහයෝගය දෙන. එතකොට වේදනාවක් නැතොත් සංහාවක් නැහැ. රබේ ස්පර්ශයක් නැතොත් වේදනාවක් නැහැ. ආයතන නැතොත් ස්පර්ශයක් නැහැ. නාම රූප නැතොත් ආයතන නැහැ. ආයතන නාම රූප ඇතනම් තමයි ආයතන. විඥානය නැතොත් නාම රූප නැහැ. සංසාර නැතොත් විඥානයක් නැහැ. අවිඥාව නැතොත් සංස්කාර අවිද්‍යාව ඇති නිසාම සංස්කාර සංස්කාර ඇති නිසාම විඥාන විඥාන ඇති නිසාම නාම රූප ඇති නිසාම සලආයතන සලආයතන ඇති නිසාම ස්පර්ශය ස්පර්ශ ඇති නිසාම වේදනා වේදනා ඇති නිසාමයි සංහාව සංහාවට සහයෝගය සඳහා උපාදාන උපාදානියක් සංහාවක් එක්ක එකතු වෙනා ඥාත කර්ම භව කර්ම භවයේ ප්‍රතිඵල වශයෙන් ජාති ජරා මරණ ආදී දැන් මේක අනුපිළිවෙලින් යන්නේ හේතුඵල සම්බන්ධතාවයි එතකොට මෙතෙන්දී සඳහන් කරෙන්නේ මේ සමුදය සත්‍යයේ පරිවාරයයි ඔය කියන්නේ. එතකොට අංග වශයෙන් 12ක් කියනවනේ සංහාවක් එකම ඒ අංග 12 දිනේ එක්කාස වෙලා මේ පුරය කරලා. ඔහුගේ කණිමන් ලැහැටිට හඳුන්වන්නේ විද්‍යාව. මුදුන් කුරුපාව මේ ගුරුවරයෙහි කණිමණ්ඩල මුදුන් කුරුපාව අවිද්‍යාව. අවිද්‍යාව කෙනේ කුරුපාවට කොහොම සම්බන්ධයි? ඒක මේ සංස්කාරය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. විඥානයත් අවිද්‍යාව නිසා. නාම රූපත් අවිද්‍යාව නිසා. සලආයතන ස්පර්ශයක් වේදනාවක් සංඥාවක් උපාදානයක් කර්මභවයක් ජාති ජරා මරණ සියල්ලම අවිද්‍යාවට සම්බන්ධයි. අවිද්‍යාව නැත්තම් ඔය කිසිවක් නැහැ. එනිසා අවිද්‍යාව යත්තේ අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ කියලා සඳහන් වෙන්නේ. ඉතිරිවක් නැතුව අවිද්‍යාව නිරුද්ධ වුණා නම් අන්න කණි මඩල සුනු විසුරේච්ච අවස්ථාවක්. ඒකෝට මෙන්න මේක නිසා මේ අවිද්‍යාව දන් වූ කණි මඩලත් ඉතිරි සංකාර විඥාන නාම රූප ආදී අවයවක් මේවා පරිවාර කොටගෙන තෘෂ්ණාව නැමැති වඩු මහත්මයා මේ ස්කන්ධ කූඩුව නැමැති ගේ හදන එක් වේලාවකට බඹලම බ්‍රහ්ම කයක් හදන සාදාසක දෙවොල්ලම දිව්‍ය ශරීරයක් වශයෙන් ස්කන්ධ කූඩුව හදන තවත් දාසක මනලව දෙපායටි මිනිසෙක් හැටියට ස්කන්ධ කූඩුව හදන තවත් අවස්ථාවක සතර ධාතෙන් ඇදෙන සිංහාවෙක් කියලා ස්කන්ධ කූඩුව හදන. තාතාවක දෙපා ඇති පියාපත්ති පක්ෂියෙක් කියලා ස්කන්ධ කූඩුව හදන. තවත් අවස්ථාවක උරගෙක් හැටියට ස්කන්ධ කූඩුව හදන. තවත් අවස්ථාවක නානාවිද පිරිසංගා භව මවාපාන. හැට තේමෙන තරම් සිවුත්ම රූප මේ කයක් මවාපාන. තවත් අවස්ථාවක ඒක ලෝකේ නිජ්ජාම සංනික කුක්කිපාසික කාල කන්දික පරදත්තුක ජීවේ කියන අවස්ථාවන් වශයෙන් ස්කන්ධ කූඩුව හදන. තවත් අවස්ථාවක ලෝකාන්තරික නරකයේ ජීවේ ස්කන්ධ කූඩුව හදන. තවත් අවස්ථාවක නාග භවනයේ නාගයන් හැටියට මවාපා. තවත් අවස්ථාවක ගුරුළු භවනයේ ගුරුමන් හැටියට මේ ස්කන්ධ ගුණය හදලා දෙන. තවත් අවස්ථාවක සංජීව කාල සූත්‍ර සංඝාත කෞරව මහරෞරව තාප ප්‍රතාප අමිතිකේනේ අතමහ නරකයේ ස්කන්ධ කූඩු හදලා දෙන්නේ. උසුපත් නරකයේ කිසිසේ යතේ ස්කන්ධ කූඩු හදලා දෙන්නේ. තා සමාද පිරිසක්කලවල ස්කන්ධ කූඩු හදලා දෙන්නේ. ඉතින් මේ තෘෂ්ණාවයේ තියෙන බලමහිමේ සීමසේ එකක් නෙමෙයි. කවිත අර විශ්වකර්ම ජීවිතය ආවාගේ. විශ්වකර්ම ජීවිතයට ඕනම දයක් මවාපාන්න පුළුවන්නේ. විශ්වකර්ම කියන්නේ ඒකනේ. සියලුම දේ සකස් කරන්න සමර්ථයි නෝ ඉරිදී ඒ වගේ මේ පරිවාර බල සම්පන්න තෘෂ්ණාව ඉදගෙන මේ ස්කන්ධ ගුණේ නානා විදිහෙන් සකස් කරන මහාපාන් ඒකනම් මහ පුදුම නිර්මාණයක් ඇත්තට මේ නිර්මාණය කරන වඩුතුමා ශේෂය තමයි මේ අවිද්‍යාව දකින්න බැරුණ ඊටසරේ සියයන් අහලා තිබුණා එනිසා මහා බෝසතාණන් වහන්සේ අනන්ත ජාති සංසාරයේහි මේ කතරුතුමා ශේෂය ආල දැන් හොයාගත් ඇති මේ කියවල. එතකොට මෙහිදී සමුදේ සත්‍ය කිව්වේ සම්නිකරම දුක් උපදවන හේතුව නෙමෙයි. බොහෝ දිනුගේ සහයෝගයෙන් දුක් උපදවන හේතුවයි. එනිසා සම් වූ අය කියන මේ කලුතුන එක්කාස වෙනකොට තේරුම එකට ගැලපෙනවා. සම් කියන්නේ උපසර්ග පදයක්. ඌ කියන්නේ උපසර්ග පදයක්. අය කියන්නේ නාම පදයක්. සංයුතේ උපසර්ගයෙන් කියෙන්නේ සංයෝග සංයුක්ත සංගම්ම කියන තැන්වල වාගේ එක්කාසු වීම අර්ථයයි සම්බන්ධ කරවීම අර්ථයයි ඌ කියන මේ උපසර්ගයෙන් කියෙන්නේ උත්පාද උදිත උත්පන්න ආදී යමක් මතු කරන පහල කරන අර්ථයයි අය කියන මේ නාම පදයෙන් කියෙන්නේ හේතුව කාරණය නිදානේ කියන අර්ථයයි මේ අර්ථ තුනේ එක්කාසු වෙන පද තුන සම්දීවි. සං ඌ කියන අතරේ බිඳුවට අල්මයන්න ආදේශල අල්මයන්න උයන්නට ගතුනම සමු කියලා හැදෙනවා. සමු අය කියන අතරේට අල්මයන්න ආගම වෙන. අල්මයන්න අයන්නට ගතුනම සමුදය වෙන. සං ඌ අය. මේ දයන් අල්දයන්න ආගම වෙන. අල්දයන්න ආගම වෙන ඒක අයන්නට ගතුනම සමුදය වෙන. දැන් මෙතනත් පද තුන එක්කාසු වෙනවා වගේ අර්ථ තුනක් එක්කාසු වෙනවා. ඒ කියන්නේ හේතු එකතු වීම. හේතු සහයෝගයේ ලැබීමෙන් දුක උපදවන හේතුව කියන එකයි සං ඌ අය පද තුනේ අර්ථය. හේතු සමගාමී හේතු එකතු වීමෙන් දුක උපදවන ප්‍රධාන හේතුව සමුදය. එළං ප්‍රධාන වශයෙන් තණ්හා. ප්‍රධාන වශයෙන් තණ්හා රුණාට අප්‍රධාන වශයෙන් පරිවාර ශාසයක් තියෙනවා. ඒ තමයි අවිද්‍යා, කර්ම, විඥාන, නාම රූප, සලආයතන පස්ස වේදනා, උපාදාන, කර්ම භව ජාති. මේ සියල්ලම පරිවාරය. සාක්‍යනන 1500ක්ම තේස් ධර්මයන් මේක පරිවාර වෙනවා. එතකොට කලාපුරට කියනවා නම් අභිධර්ම න්‍යායට අනුව මෙතන සමුදේ පහක්ද කියනවා. ඒ සමුදේ පහ නමින් කියෙන්නේ කලවෙනි සමුදේ සත්‍ය දුක්ඛයයි. මෙන්න තණ්හාවයි. කලින සමුදේ සත්‍යයේ තණ්හාවයි. දෙවෙනි සමුදේ සත්‍යයේ තණ්හාව සහ ඉතිරි කෙලෙස් ධර්ම 9යි. කෙලෙස් ඔක්කොම 10ක් තියෙනවානේ. 10න් එකක් තණ්හාව. මොනවාද? ලෝභෝ, දෝෂෝ, මාහෝ, මානෝ, දිච්චි, විචිකිච්ඡා, තීනං, උද්ධච්චං, අහිරිකං, අනුස්සප්පං. ඔය 10 තමයි දස ක්ලේශ වස්තු. එයින් තණ්හාව එකක්. අනිත් 9ක් එක තුනා මෙන්න දෙවෙනි සමුදේ සත්‍යයි. තුන්වෙනි සමුදේ සත්‍යය කියන්නේ සංහා අවශේෂාති කෙලෙස අවශේෂා තකුසල ධම්මා. එතකොට කුෂ්ණාවේ එකක් අවශේෂ ක්ලේශ ධර්ම නව දින දෙවෙනි එක ඉතිරි සීලම අකුසල චිත්ත ඡායසික ධර්ම තුන්වෙනි සමුදේ සත්‍යයි. පොන්න සමුදේ සත්‍ය තුනක් කියුණා. හතරවෙනි සමුදේ සත්‍යය නම් සංහාස අවශේෂාති කෙලෙස අවශේෂා තකුසල ධම්මා සීලික සාතවානි කුසල මූලානි. ඒ කියන්නේ ලෞකික කුසල මූල තුනක් සමුදේ සත්‍යය නේ. ඒ කියන්නේ සුගති ලෝක උත්පත්තිය දෙනවනේ. ඒ කියන්නේ අලෝභ, අදෝස, අමෝහ කුසල මූල තුනක් හතරෙනි සමුදේ සත්‍යයි. පස්වෙනි සමුදේ සත්‍ය කියන්නේ සංහාත අවශේෂාති කිනේස අවශේෂා චතුසල ධම්මා සීලික සාතවානි කුසල මූලානි අවශේෂාත සාතවා කුසල ධම්මා. ඉතිරි සියලුම ලෞකික කුසල ධර්මවත් පස්වෙනි සමුදේ සත්‍යයට වැඩෙනවා. දැන් බලන්න සංහාත මොන තරම් පිරිවරක් එකතු වුණාද? සන්නාවක ඉතිරි නව කෙලෙස් පිරිවර වුණා. ඉතිරි අකුසල චේතචාර ධර්ම සියල්ල පිරිවර වුණා. ලෞකික කුසල මූල ධර්ම තුන පිරිවර වුණා. ලෞකික කුසල චේතචාර ධර්ම සියල්ලම පිරිවර වුණා. ඒ සියල්ලම පිරිවර කරගෙන තමයි මේ සංහාව නිස්කන්ධ ගුණය හදන්නේ. දුක්ඛ සත්‍ය උපදවන්නේ. ඒකේ තේරුම ඔක්කොම තියෙනවා අර්ථ හතරක්. සීලන සංකත සංතාප විපරිණාම. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය. සමුදය සත්‍ය කියනවා ආයෝහන නිදාන සංයෝග පරිභෝග. එතකොට මේ සීලන සංකත සංතාප විපරිණාම අර්ථ හතර හදන හේතු හතර තමයි මේ කියන්නේ. ආයෝහන නිදාන සංයෝග පරිභෝග. මේ සංහාව ප්‍රධාන කොටද සමුදය සත්‍ය විසින් මේ අර්ථ හතරක් දරාගෙන ඉන්නවා. ආයෝහන දුක රැස් කරනවා. දුක රැස් කරනන්නේ මේ සමුදය. රෝගියම නිදාන දුකට මූලික නිදානයක් වෙනවා. රෝග නිදානයක් වගේ. රෝගයක් තියෙන නිදානයක් නිසා. ඒ වගේ දුකක් තියෙන මේ සමුදේ නිදාන නිසා. ඒක නිදානාවක්. සංයෝග දුකින් දුක ගැටලෙනවා. දුකින් දුක බැලසබනවා. මේ භවයෙන් චෙත වෙනවා. ඊළඟ භවයෙන් නැවත එක ආස්වන්න පරිසන්දි කරනවා. සන්දි කරනවා. ගලපනවා. ඒ වගේ දුකින් දුක ගලපනවා සංයෝග. පරිභෝග මේ ස්කන්ධ දුකින් නිදහස් වෙන්න නොදී යදිනවා. ස්කන්ධ දුකින් අතිමින්දෙන්න බාධා කරනවා. සීලේ රකින්න බාධා කරනවා. සමත වඩන්න බාධා කරනවා. විදර්ශනා වඩන්න බාධා කරනවා. කයිද වෙන්න බාධා කරනවා. දන් දෙන්න බාධා කරනවා. කොටිම නිවන් දැකෙන වැඩට බාධා කරනවා. කවුද මේ? මාර්යකේම නෙමෙයි. මේ දුක් සමුදය සත්‍යාගයේ ස්වභාවය. ඔය කියන පරිභෝගාර්ථය. එතකොට මෙන්න මේකේ අර්ථ හතර යම් තැනක තියෙනවා නම් ඒකට කියනවා සමුදේ සත්‍ය කියලා. ආයෝහන, නිදාන, සංයෝග, පරිභෝග. මේ අර්ථ හතරෙන් සමන්වාගත ඒ සුත්නා ප්‍රදාන කොට ඇති හේතු ධර්ම සම්භාරයට කියනවා සමුදේ සත්‍ය කියලා. ඒකත් අනිත්‍ය, දුක්ඛ, අනත් ලක්ෂණ තුනේ සමන්වාගතයි. දැන් එතකොට දෙවෙනි සත්‍ය මෙතකින් කියවුණා. කියනකොට නිරෝධ සත්‍ය කියන්නේ දැන් මෙතන කියනවානේ සංහානං කය මජ්ජගා කියලා පදයක්. ඒ වගේම විසංකාර ගතං චිත්තං ඒ පද දෙකින් කියවුනේ නිරෝධ සත්‍යය. එතකොට නිරෝධ කියන්නේ කුමක්ද? නිරෝධ සත්‍යයේ තියෙන අර්ථ හතරක්. නිස්කරණ, විවේක, අසංකත, අමත. නිස්කරණ කියන්නේ මේ ස්කන්ධ කෝඩියේ නික්මුණ තැන නිරෝධ නිස්කරණ. නිස්කරණාර්ථය. රාගයෙන් නිවේක නිවේ කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ ස්වභාවයන්ගෙන් නොසිසු ලෝකය තුنين ඈත් වෙනවා. ඒකෙන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනන්ත පරිමාණ තීරණ සංකත සංසාර වෙනාම ස්වභාව ඇති දුක්ඛ සත්‍ය දිවේක ස්ථානයේ තම විවේක අසංකත හේතු ප්‍රත්‍යයන්ගේ සකස් නොවන නිසා නිරෝධ සත්‍ය අසංකතයි අමත මරණයක් නැති නිසා නිරෝධ සත්‍යයේ අමතයි අමෘතයි මෙන්න මේ අර්ථ හතර යම් තැනක තියෙනවා නම් ඒකට කියනවා නිරෝධ සත්‍ය ඒකට නිරෝධ කියන්නේ පද දෙකේ එකාසු වූ අර්ථයක් මේ කියන උපසර්ගයයි කෝද කියන නාම පදයයි එකාසු වෙලා නිරෝධ පදේ හැදුණා මේ කියන උපසර්ගයෙන් කියන්නේ නැත කියන අර්ථයයි නිම්මක්කං නික්ඛිනේසු නිස්සානං නිස්සංහා ඔයවගේ තැන් වල කියන්නේ නැත කියන තේරුමයි දැන් නැස්ස නැති මේ වදයට නිම්මක්කං කියන ඒ වගේම මිනිස්සු ඉවත් වෙච්ච ගමලින් නිග්ගත ගම කියලා ඒ වගේම කැලේ නැති භාවිත කරන නික්ඛිලයට කියලා සංහාවක් නැතිකම වෙන නික්ඛංහා කියලා ඒ වගේම ධ්‍යානයක් නැතිකම නිජ්ජාන කියලා ඒ විදිහට නැත කියන අර්ථයෙන් මේ උපකාරය. හෝද කියන්නේ කාර්කේ. කාර්කේ නම් හිරගෙදර. හිරගෙදර හෝදයක්. හෝදේ කියන්නේ කැරකෙනවා කියන එක නෙමෙයි. අවහිරතන. හෝද කියන්නේ පාලි භාෂාවෙන් අවහිරතන. පාලි භාෂාවෙන් චක්‍රයට හෝද කියන්නේ නෑ. ඒක තමයි චක්කම් කියන්නේ. හෝද කියන්නේ මෙතන අවහිර ස්ථාන. කුමක් ගමිර හිරකූඩුව. හිරකූඩුව කියවහම තුන් ලෝකයේම හිරකූඩුවක් බන්ධනාගාරයක්. දෙවිදී විපාක නිදෙන දඬුවම් විතර බන්ධාගාරයක්ද තම තම රැස් කරගත් කර්මාරෝප විපාක නිදෙන්නේ කරන බන්ධනාගාරය. දැන් බන්ධනාගාරයේක දඬුවම් ලබන්නේ වර්ධ කළමුන්නේ ඒ වගේ වර්ධ කරකැට මේ ලෝක දහකේ නැමැති බන්ධනාගාරයේ ඒ වගේ දඬුවම් විදිනවා. කවරෙහිදී වරදක්ද? කුසල අකුසල රැස් කිරීමයි. කුසල ලංකා දෙකම නිසා මේ සංසාරයේ නැත්නම් මේ තුන් ලෝක ධාතුනෙත් බන්ධනාගාරයේ එනේ ප්‍රතිඵල විදිය. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේ දුක් දෝමන සුඛායාස, අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡා විඝාත, පංචෝපාදානස්කන්ධ පරිහරණය. මේ සියල්ලම දඬුවම්. කවුද මේ දඬුවම් දෙන්නේ? මේ කුසල අකුසල කර්ම සංභාරයයි. ඒවා බින්දව නිස්සා නිසා තුන් ලෝකේම හෝදෙනවත් බන්ධනාගාරය. මේ තුන් ලෝකේ නැති බන්ධනාගාරේ නැති තැන කියනවා නිරෝධ නිරෝධ ඒ නිරෝධ කියන සත්‍ය ආબોධ කර ගැනීමයි වෙන්නේ එතකොට නිරෝධ කියන එකේ මෙහෙම අර්ථ හතරක් දැන් කියුණා නිස්සරණ විවේක අසංකත අනත ඒ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයෙහි මේ ස්කන්ධ පහ නැති නිසා නිස්සරණයි එින්ෙන් වූ නිසා විවේකයි ස්කන්ධයෙන් හේතුෙන් හට නොගන්න නිසා අසංකතයි ස්කන්ධයෙන් නොමරණය බැරි ස්කන්ධ මරණ නෙමෙයි ඒකේ නොමරණ බැරි අමෘතයි. මේ අර්ථ හතරම තියෙන නිරෝධ සත්‍ය. මාර්ග සත්‍ය කියන්නේ මග්ගෝති ප්‍රතිපදා. මාර්ගය කියන්නේ ප්‍රතිපදාවයි. ඒ කියන්නේ පමුණුවන්න. මග්ගීය චේති මග්ගෝ. පමුණුවන නිසා මග්ගෝ කියනවා. කොහෙද පමුණුවන්නේ? සුගතියේ නිවලට. සුගතියේ කියන්නේ ස්කන්ධ පහක් ඇද දැලා. එින්ද නික්මවලා නිවලට පමුණුවනවා. එසා මේ ආර්යසත්‍ය මාර්ගයෙන් මග්ගෝ නිවනට සමුන්න බැරි මාර්ගය කියලා. එතකොට මෙන්න මේ මග්ගෝ කියන අර්ථයේ තියෙන තේරුම් හතරක්. නීඥාන හේතු දස්සන ආදිපතියි. නීඥාන කියන්නේ මේ ස්කන්ධ ලෝකයේ නික්මවා යන. නික්මී යන. නැත්නම් නික්මුන තැනට සමුනෝනවා. එනිසා නීඥාන හේතු මේ ස්කන්ධ කූඩුවෙන් අතුමිදීමේ හේතුවක් වෙනවා. කෘෂ්ණාව නැති කිරීමේ හේතුවක් වෙනවා මේ මාර්ගය නිසා හේතුයි. දස්සන සිහිනකින්වත් නුදුතුවා වූ නිර්වාණ ධාතුව දැක ගන්නවා. දස්සන ආදිතේය තාමත් දුකී දුක්ඛ දිලිඳු අනාත්මයන් අදුභවාගෙන ජයගන්න කුහුසකෙක් වගේ මේ මාර්ග සත්‍යය මේ දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය අභවාගෙන නැගී සිටිනවා. ඒකට කියන ආදිතේය ආර්ථය. දැන් එක්කන එම්පෙරෝර් රජ කෙනෙක් අධිරාජ කෙනෙක් අනිශ්චීලම රජදරුවන් අධිභවනය කරමින් ඉන්නවා. යටත් කරගෙන ඉන්නවා. ඒ වගේ මාර්ග සත්‍ය මේ දුක්ඛය සමුදය දෙක අභිභවාගෙන යටපත් කරගෙන මහේසාත්‍යව මතුවෙන. ඒක දෙනවා ආදිපත්‍ය ආර්ථය. ආදිපත්‍ය ආර්ථය. දැන් මෙන්න මේ අර්ථ හතර යමක් කෙරේ නම් ඒකට කියනවා මාර්ග සත්‍ය කියලා. එතකොට බුදුරජාන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කළේ පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍ය බව දැන් පැහැදිලි. ඊට සම්බන්ධයි ත්‍රිලක්ෂණය. ඉතින් ත්‍රිලක්ෂණීය අන්තරංග කියලා නම් එතන කියවෙනවා නාම රූප දෙක ස්කන්ධ පහ ආයතන 12 ධාතු 10 කොහොමද කියලා. ඒකෝද මුළු අභිධර්ම පිටකේ මේ ගාථාවේ තියෙනවා. ඒ වගේම තුන් පිටකේ මේකට සම්පින්දණය වෙනවා. ඉතින් මේ විදිහේ මුළු තුන් පිටකේම සම්පින්දණය කරමින් මේ ගාථාව දේශනා කලේ ලෝතුරා බුදු වෙච්ච අලුයම් කාලේ. ඒ මොහොතේදී උන්වහන්සේගේ හද සංතාණය ඇතුළත ප්‍රීති සෝමනස්සේ තමයි මේ වචන වල දැන්නේ. මේ කාපේ බුදුරජාන් වහන්සේ පමණක් නෙමෙයි ලෝ පහළ වන සීලම සරුවඥන් වහන්සේ එක්ලෙස දේශනා කළා. මේ ගාථාව හැම බෞද්ධයෙක්ම පාඩම් කරගන්න ඕනේ. මේක ප්‍රීති වාක්‍යයක් පමණක් නෙමෙයි. මේක අභිහිත සිංහනාදයක් ඇතිව ගන්න පුළුවන්. ඒ කවර විදිහේ සිංහනාදයක්ද? මෙතෙක් කල යකපති තිබුණු මහා යුද්ධයකින් ඒ කියන්නේ තමා පරිදි පරිදි හිකේ මහා යුද්ධයකින් ජයග්‍රහණය කළ අභිමානව සිංහනාදයක් ප්‍රකාශ කිරීම හැටක මේ ගණන් ගන්න පුළුවන්. මහා බෝසතාණන් වහන්සේ ඇස් කිස්මස්නේ අමු දරුවන් පවා දන් දීදී කාර්ය දන් දීදී දස පාරමී දස උපපාරමී දස පරමර්ථ පාරමී පුරමින් ත්‍රිවිධ ධර්මචාරී පංච මහා පරිත්‍යාග පුරමින් මහ පොළොව ඇතැම් විට සම්පා කරවමින් මාර්යන් පළවා කරුමින් දෙවියන් ලවා සාදුකාර දෙරමින් පුදුමාකාර උත්තාන වීර්යයෙන් ගොඩනගාගත් පාරමී සම්භාර නැමැති මේ සංග්‍රාමයේ උන්වහන්සේ ජයගත් උතුම් අභීත සිංහනාදයක් ඇටියෙත මේ ගාථාව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ගාථාව කියලා කියනවා හිත හිතා තේරෙන් අරගෙන අපි අදිස්ථාන කරන්න ඕනේ මේ අනේක ජාති සංසාරයේ මේ ස්කන්ධ ගියක් අද හදායන මේ තෘෂ්ණා නෙමෙති වඩු මහත්ය සයාගෙන ඕමිය අවයව සියල්ල ගිනගම නැවත කියලා දොහා ගන්නා වූ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා පසු අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණය සාක්ෂාත් කර ගන්නට මේ ත්‍රිවිධ වාක්‍ය කියා ලොවට සදාම් අමාව බෙදා දුන්න සරුවඥන් වහන්සේගේ පාරමී සම්භාර ගුණ මහිමියක් බුද්ධ ගුණ බලයත් අපට පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ අවස්ථාව උසම වාදිනවා වර්ෂයක් ජීවිතා වර්ෂයකට තියන ගන්න තව දවසයි තියෙන්නේ. අද දෙසැම්බර් මාසයේ 30 වෙනිදා පෙර 31 පස්සේ සම්මත වශයෙන් වෙන වර්ෂයක් ජීවෙනවා. ඒ බුද්ධ වර්ෂය නන් නෙමෙයි. නමුත් ලෝක සම්මුතියක් ඇටියෙට වර්ෂයක් ගෙවි වර්ෂයකට සමීප වෙන මේ මොහොතේදී අපේ ඒ ස්කන්ධ පරම්පරාවෙන් අතිමිදීමේ ඒ ඒකාන මාර්ගය අනුගමනය කරමින් වර්ෂයක් අපි පරිපූර්ණ කළා නොතිස්ස ජීවවා ඊළඟ වර්ෂය අපට මේක වඩා සත්‍ය සම්පන්නව මේ උතුම් පිළිවෙත් ළඟ සාර්ථකව පවත්වා ගන්නට අද මේ වර්ෂාන්ත මොහොතේදී රක්නා සීලය වඩන භාවනාව හැසිරෙන ප්‍රතිපත්තියක් එවාගෙන් අපි ආදාන රත්නත්‍රයේ ගුණ මහිමයක් පිහිටදී අපට ඊළඟ වර්ෂයේ මේක වඩා ප්‍රතිපත්තිකාර ජීවිත ගත කරමින් අපේ ක්ලේශ සංග්‍රාමයේ උසස්ම ජයග්‍රහණයක් ලබා ගන්නට ශක්තියේ බලයේ ධෛර්යයේ වීර්යය ආරක්ෂාව ආශිර්වාදයේ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න වදිනවා. ඒ පූජ්‍ය මීතලාවේ විනීත ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උතුම් සසුන් වැඩපිළිවෙල තම වර්ෂයක් දෙකක් නෙමෙයි අවුරුදු 5000 පිරිනාතුරම අර නාම රූප පරම්පරාව පවස්නාසී මේ ත්‍රිපිටි පරම්පරාවද පවස්වාගෙන යමි කටයුතු කරන්න අපේ ඒ පූජ්‍ය මීතලාවේ විනීත ස්වාමීන් වහන්සේ ප්‍රදාන ගරු කටයුතු ස්වාමින් වහන්සේලාට කවතර ශක්තිය බලේ ලැබේවා ආයුර ආරෝග්‍ය සත ලැබේවා එවාගේ මේ කටයුතු කරන භාරකාර මණ්ඩලයේ සමටත් එසේම ආයුර ආරෝග්‍ය සම්පන්න ලැබේවා අපේ සිව්පස්යෙන් සංග්‍රහකන සෑම දිනකටත් සේම ආවිරාධෝගී සම්පන්න ලැබේවා මේ භාවනා නියෝගී සෑම දිනකටම මේ බුදු සසුනේ වැඩි වැඩියෙන් අප්‍රමාදල සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් ලබාගත් බුද්ධෝත්පාදයෙන් ලබාගත් උතුම් මනුෂ ජීවිතයෙන් ලබාගත් සන සම්පත්තියෙන් ඵල මෙලාගෙන අපරාජිතව මාර පරාජය කොට මඟපර නිවන් සුවතාක්ෂා කර ගැනීම දක්වා දිනුවෙන්ත වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් මේ උතුම් දවසේදී සතියක් පාසා සැලැස්සෙන භවනා පන්තියේ තියෙන පිරිසක් මේ වාසික වශයෙන් භාවනා නියෝගී පිරිසක් මෙතෙක් වෙලා බොහොම සාවධානව මේ ධම්ම කතාවට සවන් දුන්න. මේ ධම්ම කතාව මේ වාගේ සීවර දහස්වර ඇසුවත් මදි වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම එපා වෙන්නේ නැහැ. පුදුආකාර භක්තියක්, ගෞරවයක් බුද්ධ රත්නයේ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි අපට පහළ කරගන්න මෙවැනි අනුස්සති දේශනා අපට ප්‍රයෝජනවත් වෙනවා. නිසා නැවත නැවත අපට මේ වාගේ ධර්ම ශ්‍රවණය කරමින් ධර්මානුකූලව යොමුතු මනසිකාරයේ වැඩමින් ධර්මාදාර ප්‍රතිපත්ති හැසිරෙමින් මේ උතුම් නිවන් මාර්ග යාගල තවත්ම වාසනා වේවා. අද මේ උතුම් දවසේ සීල සමාදානයේදී ආගමික වක්තිනිය තුළ යෙදී සමති උපසනා භාවනා යෝගීව සිදු කරගන්න කුසල සම්භාර ධර්මය පවතුම සම්බුද්ධ ශාසන අභිවෘද්ධිය පිණිස පලසීවා මහ සංඝ රුණත බුදු සසුන ආරක්ෂා කර ගැනීමත මේ ජීව ශක්තියක් ජීව බලයක් ලැබේවා. කර්ණවගේ ඥාතීන්ට ජීවත්වන ඥාතීන්ට ආගස්සක දිව්‍ය මණ්ඩලයේට හිත අයිතම දහා සෑම තත්න පෙළවේ ලෝතුරා සෝපනිස පවතිවා. මේ සින්වත් සිල් පිරිසේ සෑම දෙනාටම භාරකාර මණ්ඩලයේ සමගත් අපේ පූජ්‍ය සංඝ පිරිසට සිල්පස දාන දායකාලක ආදී සින්වත් සෑම දෙනාටත් මෙලොව වශයෙන් සකලාන්තරාය සරුවෝකද්දරයන් දුරු වේවා. ආරක්ෂාව සිත ශාන්තිය සැලසේවා. පින්සත් සතරාර්ථාධික කාලයක් බුදු සසුනේ පාරමී පුරා ගන්නට ලැබේවා. සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමුද්ධිමත් වේවා. දෙලොව සුභ සිත සැලසේවා. ධ්‍යාන විඥා විදර්ශනා ඥාන අනුපිළිවෙලින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ ආબોධ කොට වදාළ අවිඤ්ඤා සංකාර විඤ්ඤාණ නාම රූප සලආතන පස්ස වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ ආදී ද්වාදසාංග පරිච්ඡාපාද භව චක්‍රයේ සිද බින්ද ධර්මින් ලැබෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන ජරා මර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමෘත මහ නිර්වාණ සම්පත්‍ති ප්‍රතිලාභයේ පිණිස හේතු වේවා වාසනා වේවා ප්‍රාණිවස්සෝ ප්‍රාර්ථනා කරමි. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්වන් වහන්සේ.